සදහවත් වාසනාවන්ත පිනතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ දීඝනිකායෙහි සංගීතී සූත්‍රය පාදක කරගෙන පුද්ගලයන් හතර දිනක් පිළිබඳව භාගතුන් වහන්සේ සිදු කළා වූ අනුශාසනාවක්. පුද්ගලයන් විවිධ ආකාරයෙන් විවිධ කොටස් වලට වර්ගීකරණය කරපු ආකාරයක් මෙහිදී අපට දැක ගන්නට පුළුවන්. ඒ අතර ආත්මార్థයත් පරාර්ථයත් සිද්ධ කරන ආකාරය අනුව මෙහිදී පුද්ගලයන් කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒකච්චෝ පුද්ගලෝ අත්තහිතාය පටිපන්නෝ හෝති නො පරහිතාය. එක තැනැත්තේ කියනවා ආත්මార్థයට පිළිපැන්න පුද්ගලෙක් ඉදිරියට ඉන්නවා, නමුත් ඔහු අනිත් අයට උපකාර කරන්නේ නැහැ. දෙවෙනි තැනැත්තා තමයි ඉදාහුසෝ ඒකච්චෝ පුද්ගලෝ පරහිතාය පටිපන්නෝ හෝති නො අත්තහිතාය. ඔහු අනිත් අයගේ යහපත සඳහා කටයුතු කරනවා, එහෙත් තමන්ගේ දියුණුව සඳහා කටයුතු කරන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි තැනැත්තා ඉදාහුසෝ ඒකච්චෝ පුද්ගලෝ නේව අත්තහිතාය පටිපන්නෝ හෝති න පරහිතාය. ඒ තැනැත්තා තමන්ගේ දියුණුව සඳහා කටයුතු කරන්නේ නැහැ, අනිත් අයගේ යහපතට යමක් කරන්නේත් නැහැ. හතරවෙනි තැනැත්තා ඉදාහුසෝ ඒකච්චෝ පුද්ගලෝ අත්තහිතාය චේව පටිපන්නෝ හෝති පරහිතාය ච. ඔහු තමන්ගේ දියුණුව සඳහා කටයුතු කරනවා, අනිත් කෙනාගේ යහපත සඳහාත් කටයුතු කරන තැනැත්තෙක් විදියට සඳහන් කරනවා. මෙහිදී අපි සලකන බලන්න වටිනවා කුමන ආකාරයෙන්ද අනිත් අය සඳහා උදව් උපකාර කරන්නේ කියලා. එකාතකින් මෙලොව ජීවිතය සාර්ථක වන්නට අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, සදාචාරය, සමාජ මට්ටම මෙන්න මේ සඳහා ක්‍රියා කරන ගමන් අනිත් අයටත් ඒ සඳහා කොච්චර උදව් උපකාර කරනවාද කියන කාරණය. ඒ අනුව නුවණැති කෙනෙක් විශේෂයෙන්ම මේ ජීවිතය සඵලවන්නට අපට කල්යාණ මිත්‍රත්වය අවශ්‍යයි. තමන්ට මුලදී ලැබෙන තමන්ගේ දෙමව්පියන්, ගුරුවරුන්, හිතමිතුරන් කල්යාණ මිත්‍රත්වයෙන් තමන්ට උපකාරවත් වෙනවා. අන්න එහිදී යම් කිසි තැනැත්තෙක් මුලින්ම අධ්‍යාපනයෙන් දිනු වෙන්නට ඕන, සමාජ මට්ටමින් දිනු වෙන්නට ඕන. එහෙම ගිහිල්ලා ඔහු මනාව ආර්ථික මට්ටමක් ගොඩනගාගෙන තමන්ගේ දෙමව්පියන්ට, ඥාතීන්ට සලකන ගමන් විනයවත් පුද්ගලයෙක් ලෙස, සමාජයට වැඩදායි පුද්ගලයෙක් ලෙස කටයුතු කරන්න ඕන. එහෙම කටයුතු කරන ගමන් ඒ තැනැත්තා අනිත් අය කෙරෙහි කොයිතරම් මේ සඳහා උදව් උපකාර කරනවාද. ඊළඟට මෙලව ජීවිතයේ මෙලෙස සාර්ථක කරගන්න වගේම කල්‍යාණ මිත්‍රත්වය වෙතින් ධර්ම ශ්‍රවණය කළා, ඒ කෙනාගේ මෙලව ජීවිතය වගේම පරලෝ ජීවිතය සඵල කරගන්නට කොයිතරම් කටයුතු කරනවද. විශේෂයෙන්ම කම්මසගතා සම්මාදිට්ඨිය පිහිටලා දාන සීල භාවනා කොයිතරම් කරනවද. ඒ අතරත් විශේෂයෙන්ම පංචශීලයේ මත පිහිටලා කොයි ආකාරයෙන් හෝ කටයුතු කරනවාද. අන්නෙහිදී යම්කිසි තැනැත්තෙක් මේ ජීවිතය සඵල කරගන්නට ප්‍රාණඝාතාදී අකුසල්වලින් වෙන් වෙලා ක්‍රියා කරනව නම්, ඒ වගේම අයහපත් මිතුරන් ආශ්‍රයෙන් වෙන් වෙලා, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වෙලා, රාත්‍රී වීථි සංචාරයෙන්, නැටුම් ගැයුම් ආදිය බලන්නට සීමාන්තික විදියට යාම, මේ වගේ කරුණුවලින් වෙන් වෙලා තමන්ගේ මේ ජීවිතය සාර්ථකව කරගන්න ගමන් අපායට නොවැටෙන විදියට කොයිතරම් ඒ තැනැත්තා ජීවිතය කළමනාකරණය කරගන්නවද. මෙන්න මෙහෙම සුගතිය සඳහා කටයුතු කරන අතරේදී ඒ තැනැත්තා මරණින් මතු ජීවිතය සුගතිගාමී කරගන්න අතරේදී නිර්වාණ අවබෝධය සඳහා කොයිතරම් දුරට කටයුතු කරනවාද. ඒ සඳහා කල්‍යාණ මිත්‍රත්වයේ වෙතින් ඔහු චතුසත්‍ය සම්මාදිටිය අදාළ හේතුඵල දහම, දුකේ හට ගැනීම, නිරෝධය හා සම්බන්ධ දේශනාවට හුම්කන් දීලා ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාවේ පිහිටලා සීල සමාධි ප්‍රඥා වඩන්නට, ආරස්මංගික මාර්ගයේ ගමන් කරන්නට, විශේෂයෙන් සතිපට්ඨානය පුහුණු කරන්නට කොයි තරම් දුරට කටයුතු කරනවාද කියන එක මෙහිදී වැදගත් වෙනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදියට අත්තහිතාය පටිපන්නෝ හෝති නෝ පරහිතාය, මේ පුද්ගලයන් හතර දෙනාගෙන් පළවෙනි කෙනා තමයි තමන්ගේ දියුණුව සඳහා කටයුතු කරනවා. ඔහු අධ්‍යාපනයේ, ආර්ථිකයේ, සමාජ මට්ටම ආදී සඳහා තමන්ගේ දියුණුව සඳහා නිරතුරුව කටයුතු කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරලා දාන සීල භාවනා ආදී පින්දහම් කරනවා, සිල්වන්ත ජීවිතයක් ගත කරනවා. ඒ වගේම ගැඹුරු ධර්ම කාරණා ශ්‍රවණය කරලා සුතමේ ඥානෙ ලබාගෙන ඔහු සීල සමාධි ප්‍රඥා වඩනවා. ශ්‍රද්ධාව සතිමත් බව මේ කාරණාව ඔහු දිනු කරනවා. හැබැයි ඔහු අනිත්‍යය සඳහා කැපවීමක් අනුශාසනයක් මඟ පෙන්වීමක් සිදු කරන්නේ. මෙන්න මේක තමයි පළවෙනි පුද්ගලයාගේ තියෙන ලක්ෂණය. දෙවෙනි කෙනා ගැන දක්වන පරහිතාය පටිපන්නෝ හෝති නොඅත්ථිතාය. එතනත් අනිත්‍යය දිනු වෙනට මෙලව අධ්‍යාපන ආරතිකෙන් දිනු වනටත් ඒ වගේම පරලෝ සුගතිගාමි වෙනටත් අනිත්‍යයට උපකාර කරනවා. හැබැයි තමන්ගේ දිනුව සඳහා කටයුතු කරන්නේ නැහැ. මේක තමයි දෙවෙනි පුද්ගලයාගේ තියෙන ලක්ෂණය. තුන්වෙනි තැනත්තා නේවාත්ථිතාය පටිපන්නෝ නපරහිතාය. ඔව් තමන්ගේ දිනුව සඳහා කටයුතු කරන්නේත් නැහැ. අනිත්‍යයේ දිනුව සඳහා උදව් උපකාර කරන්නේත් නැහැ. මේ තැනත්තා බුදුදහම තුල කිසිසේත්ම අනුමත කෙරෙන්නේ නැහැ. හතරවෙනි තැනත්තා අත්ථිතායිකයෝ පටිපන්නෝ හෝති පරහිතායජ. ඔව් තමන්ගේ දිනුව සඳහා කටයුතු කරනවා. අනිත්‍යයට සුගතිය පෙන්වලා දෙනටත් නිවනග පැහැදිලි කළ දෙනටත් කටයුතු කරන තැනැත්තෙක් විදියට සඳහන් කරනවා. මෙන්න මේ විදියට තමන්ගේ ජීවිතයටත් අනිත්‍යගේ ජීවිතය සඳහාත් කටයුතු කිරීමේදී මූලික වශයෙන්ම බුදුදහමේ සඳහන් වන අනුශාසනාවක් තමයි මෛත්‍රිය කියන කාරණය. විශේෂයෙන්ම තමන්ගේ මානසික සුවය සඳහාත් අනිත්‍යගේ යහපැවැත්ම සඳහාත් ඒ වගේම සමාධි භාවනාවක් වශයෙන්ුත් ලෞකික වශයෙන් ඉහළම පින සිද්ධ වෙන ලෞකික කුසල කර්මයක් වශයෙන්ුත් පුණ්‍ය කර්මයක් වශයෙන්ුත් බුදුදහම තුළ ඉහළින්ම වර්ණනා කරපු ඉගැන්වීමක් තමයි අනුශාසනාවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මේ සිතිවිල්ල යම් කිසි කෙනෙක් ටිකෙන් ටික දිනු කරනවා නම් ඔහු තමන් ගැන වගේම අනිත්‍ය ගැනත් ලොකු කරුණාවක් අනුකම්පාවක් මෛත්‍රියක් දයාවක් දක්වනවා. විශේෂයෙන්ම සසර ගැන අවබෝධයෙන් යුක්තව මේ සසරේන ගමනේදී අපට බොහෝ දෙනෙකු උදව් උපකාර කළා තියෙනව නේද? මේ වටා පිටාවෙ ඉන්න බොහෝ දෙනේ අතීත ආත්ම භාවවල අපේම අම තාත්ත වෙලා සහෝදර සහෝදරයන් දරුවන් වෙලා අප කොයිතරම් උදව් උපකාර කරගත්තද අපට කොච්චර පිහිට වෙලා ඇද්ද කියලා හිතනකොට මේ ලෝකේ වෙනුවෙනොත් කිසියම් යහපතක් කරන්නට ඔහුට ලොකු මෛත්‍රියක් කරුණාවක් දයාවක් ඉවසීමක් ඇති වෙනවා. මෙන්න මේ සිතිවිල්ල නිසාම තමා සත්පුරුෂයෙක් බවට පත් වෙලා විශේෂයෙන්ම තමන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ඒ අතරෙනුත් විශේෂයෙන්ම පංචශීලය මත පිහිටලා කර්මය සසර ගැන විශ්වාසයෙන් කටයුතු කරන අතරේදී තමා වටා ඉන්න අයටත් මේ ධර්ම වරප්‍රසාදය දෙන්නට සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට සියලු දානයන් අතුරින් උතුම්ම දානය වන ධර්ම දානය අනිත්‍යයට ප්‍රදානය කරන්නට ඔහු කටයුතු කරනවා. ඒ තුළින් අනිත්‍යයත් මේ ජීවිතයේහි අධ්‍යාපනය ආර්ථිකයෙන් දිනන ගමන් තමයි සිදු කරන ආමවාසයෙන් සමීපතම යන්ටවත් පරලෝක සුගතිගාමි වෙන විදියට ඔහු මාර්ගය කියලා දෙනවා. සුවච ගුණේ යුක්තනං ඇහුම්කන් දෙනට සෝදානම් මට්ටමේ මානසිකත්වයක් තියෙනවා නම් ඔහුට මේ දහම් මාර්ගය කියලා දීලා ඔහු ශ්‍රද්ධාවේ පිහිටවලා චතුරාර්ය සත්‍ය ගැන හේතුඵල දහම ගැන පටිසම්පාදය ගැන ස්කන්ධ පංචකය ආදී මේ ධර්මතාවයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙන්න මේ කරුණු කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව පිහිටවලා ඔහු ශ්‍රද්ධාවෙන් දිනු කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහුට ආරස්තංගික මාර්ගය පෙන්වලා දෙනවා. ඔහු සීලය පිහිටවනවා. යතර විශේෂයෙන්ම සතිපට්ඨානය තුළ ඔහු හික්මවනවා. මෙන්න මේක තමයි ඉහළම කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. ඉතින් අපි වඩාත්ම උතුම් පුද්ගලයෙක් වන්නේ අත්ථිතායිකයෝ පටිපන්නෝ හෝති පරහිතායිකයෝ කියපු විදියට තම තමනුත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන ගමන් අනිත්‍යයටත් මෙලව පරලොව නිවන සඳහා අප උපකාරවත් යුතුයි. ඒක තමයි සැබෑ සත්පුරුෂ ජීවිතයක ලක්ෂණ විදියට බුදුදහම තුලින් අගය කළ තියෙන්නේ. ඒ නිසා මේ උතුම් සද්ධර්ම මාර්ගය තුල ඉහළට යමින් මෙලව ජීවිතය සඵල කරගෙන පරලොව සුගතිගාමී වීමටත් අදාළ කරුණු සිද්ධ කරගනිමින් විශේෂයෙන්ම නිවන් මාගේ ඉදිරියට යන්නට ඔබ අප කටයුතු කරමු. ඒ වගේම අප ඇසුරු කරන අනිත්‍යයටත් මේ උපකාරය උපරිම මට්ටමේ සිදු කිරීමට අප්‍රමාදීව ක්‍රියා කරමු. රැස් කරගත් මේ ධර්ම ශ්‍රවණමේ කුසලයෙන් ධර්ම අවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.